අද ඔබට අපූරු දහම් කරුණු ටිකක් අහන්න ලැබෙනවා. තමන් දිහා කලින් නොබැලූ ආකාරයෙන් බලන්ට ඇහැක් ලැබෙනවා. අද මේ ධර්මයේ ධර්ම දේශනාවෙන්. ඉතින් ඒ නිසා හොඳට කන් යොමු කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. අද හරි ලස්සන සූත්‍ර දේශනාවක් කියලා දෙන්නේ. ඒ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවන්තයා ගැන දේශනා කරපු දේශනාවක්. මේ ධර්මය අහනකොට ඉස්සෙල්ලාම බිහි වෙන්නේ ශ්‍රද්ධාවන්තේ. මේ බුද්ධ ශාසනය පිහිට ලැබෙන්නේ ශ්‍රද්ධාවන්තයාට. මේ බුද්ධ ශාසනයට ඇතුල් වීමේ දොරටුව ශ්‍රද්ධාව. මේ බුද්ධ ශාසනය කෙනෙකුට අහිමි වෙනවා නම් අහිමි වෙන්නේ ශ්‍රද්ධාව නැතිවීම නිසා. උපද්වා ගන්නත් අමාරු ශ්‍රද්ධාව, රැක ගන්නත් අමාරු ශ්‍රද්ධාව. ඒ නිසා දැන් ඉස්සෙල්ලාම බලමු ඔබ තුල ශ්‍රද්ධාව තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා, තීහි භික්කවේ ඨානේහි සද්දෝ පසන්නෝ වේදිතම්බෝ. කාරණා තුනකින් ශ්‍රද්ධාවන්තයා පැහැදුණු කෙනා දැනගන්න කියනවා. කතමේහි තීහි, මොකද්ද ඒ කරුණු තුන? සීලවන්තානං දස්සන කාමෝ හෝති, සිල්වතුන් දකින්ද කැමැති. සද්ධම්මං සෝතුකාමෝ හෝති, ශ්‍රී සද්ධර්මයේ අහන්ඩ කැමැති. විගත මල මච්චරේන චේතසා අගහරං අජ්ජහවසති, මසුරු මල දුරුකරපු සිතින් ගෙදර වාසය කරනවා මුත්ත චාගෝ. ඔහු අත දිගහැරලා අතහැරලාම දන් දෙනවා. පයත පානි දන් දෙන්න අත් දෙක සෝදාගෙන ඉන්නේ, සූදානම් පිටින්නේ. වොස්සග්ග රතෝ, දීම පිණිස හිත ඇලිලා තියෙන්නේ. යාච යෝගෝ, දන් දීමේ යෝගය කරනවා. දාන සංවිභාග රතෝ, දානේ සංවිධානය කරනවා. ඒ කියන්නේ මසුරු මල දුරු කරලා දන් දෙන කෙනෙක් මෙයා. ඉමේහි කෝ භික්කවේ තීහි ඨානේහි සද්දෝ ප්‍රසන්නෝ වේදිතබ්බෝ. මේ කාරණා තුනෙන් ශ්‍රද්ධාවන්තයා පහන් සිත් ඇති කෙනා දැනගන්න කියනවා. දැන් මම මේ කාරණාව විස්තර කරනවා. ඒතර ශ්‍රද්ධාවන්ත කෙනා දැනගන්න පුළුවන් කාරණා තුනක් තියෙනවා. සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ තමයි ඔහු සිල්වතුන් දකින්න කැමති, ශ්‍රී සද්ධර්මය අහන්න කැමති, මසුරු මල දුරු කරලා දන් දෙනවා. දැන් ඔබ දෙස බලන්න, මා එසේද කියලා. ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විර ගුවන්විදුලිය මුල් කරගෙනම මේ දේශනාව ආරම්භ කරපු නිසා මට මුලින්ම මතක් වුණේ මේ මාධ්‍ය. ශ්‍රද්ධාවන්තයාගේ කරුණු තුනම සම්පූර්ණ කරනවා මේ ශ්‍රද්ධා රූපවාහිනිය නිසා. ඇයි ඒ? සිල්වතුන් ගුණවතුන් දකින්න ලැබෙනවා. දැන් මේ ශ්‍රද්ධා රූපවාහිනිය තිබ්බේ නැත්නම් ගෙවල් වලට එලා ඉන්න මිනිසුන්ට මාස ගාණක් සංඝයා වහන්සේ නමක් දකින්න වෙන්නේ නැහැ. ලංකාව පසක තැබේවා පිටරටවල මිනිස්සු. විදේශගතවල පින්වතුන්ට සංගරුවණක් කසාවතක් දකින්න නැහැ. ශ්‍රද්ධාවන්තයන්ගේ සිල්වතුන් දැකීමේ කැමැත්ත පුරවනවා. සද්ධම්මං සෝතු මිච්ඡති, ශ්‍රී සද්ධර්මය අසන්න කැමැති ශ්‍රද්ධාවන්තයා, ශ්‍රද්ධාවන්තයන්ගේ දහම් පිපාසය සංසිඳ වෙනවා. ශ්‍රද්ධාවන්තයා මසුරු මල දුරු කරලා දන් දෙනවා. දන් දෙන්නට පාර පෙන්නනවා. දැන් තේරෙනවද ඔබ දායකත්වයේ දරලා මේ පවත්වාගෙන යන මේ උතුම් සත්පුරුෂ වැඩපිළිවෙලේ තියෙන වටිනාකම? රුපියලකින් හරි දායක වෙනවද ඔබ සියලු දෙනා මේ මිනිසුන්ගේ හිත්වල කෙලෙස් ගිනි නිවීමේ පිණේ කොටස්කරුවෝ? ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාවේ ගුණ පුරවන කොටස්කරුවෝ? ඉතින් ඒ නිසා මේ ගැන සතුටට පත් වෙන්න ඕන. මම මේ කාරණා තුනෙන් එක කාරණාවක් විශේෂයෙන් ඉස්මතු කරනවා. සීලවතෝ දස්සන කාමෝ කියන එක කවුරුත් දන්නවා. සිල්වතුන් ගුණවතුන් දකින්න කැමති. දැන් අසපුවල වැඩසටහන් පටන් ගන්නකල් බලාගෙන ඉන්නේ එන්ට. ඒ ඔය බලාගෙන ඉන්නේ ශ්‍රද්ධාව. ධර්මයේ දාසයි. අවුරුදු 60ක අම්ම කෙනෙක් ලිපියක් කියවලා තිබ්බා. ඒ අම්මා දවසක් රේඩියක කරකවගෙන යනකොට ශ්‍රද්ධා ලක්විර ගුවන් විදුලි අහුවෙලා අනේ බණක් යනවා. මුන්දේ අහගෙන හිටියා. හරි සතුටුයි. ඊට පස්සේ මොකද කළේ? මේ පහුවදා හිතුණා මේ කියපු කරුණු හරි වටිනවා, ලියන්න ඕන. මුන්දේ එදා ඉඳලා ලියනවා. දැන් අවුරුද්දක් ඇතුළත අර වයසක අම්ම ලියපු පොත් පිටු 80 පොත් 5ක් දහම් කරුණු ලියලා තිනවා කියනවා. හැබැයි මම ඒවා බලනවා කියනවා. සත්පුරුෂයන් වහන්සේලාට පින් සිදු වේවා. ලියලා ඉවලා අවුරුදු 10ක දුවෙක් ලියුමක් කියවලා, ස්වාමීනි මම දහම් කරුණු ලියන්න ගත්තා. මම මේ අවුරුද්දක් ඇතුළත ලියපු දහම් කරුණු මේ ලක්විර ගුවන් විදුලි අහලා පිටු 160 පොත් 6ක් ලියලා තියෙනවා. මං ඒවට ලස්සනට කවර දාලා මගේ යාළුවන් අතර බෙදා හරිනවා කියවන්න කියලා. මමත් ඔබ වහන්සේලාගේ ධර්ම ප්‍රචාරයේ කොටස්කාරයෙක්. පින් අනුමෝදන් වේවා කියලා. ඊට පස්සේ තව දුවෙක් ලියුමක් කියවලා, මම දුප්පත්, ගෙදර ප්‍රශ්න, තාත්තා අම්මලාගේ ගොඩක් ප්‍රශ්න. එනිසා මං හවස් වෙනකොට ගෙදර ආච්චිලාගේ දෙට්ට යනවා. ආච්චි හොරෙන් රේඩියක දානවා. මං කන් යොමාගෙන හිටියා ලක්විර ගුවන් විදුලිය. මං ඒ ධර්මයේ අහනකොට මට ජීවිතේ එපා වෙලා තිබ්බේ. ඒත් මට හිතුණා මේ ධර්මයෙන් ජීවිතේ හදාගන්න පුළුවන් කියලා. හැබැයි එක දිගට මට ප්‍රශ්න ආවා. මං අවසානයේ තීරණය කළා, මං ආශාවෙන් බණ ඇහුවා. මේ ජීවිතේට තියෙන එකම විසඳුම ශ්‍රී සද්ධර්මේ නම් මම මේ ලියන මගේ ප්‍රශ්නෙට විසඳුමක් මට ස්වාමීන් වහන්සේලාගෙන් ලැබෙන්න ඕන. මේ දුව ලිපියක් කියුවා. කොමරේ ලිපිය මගේ අතට ලැබුණා. ඒතර මටත් වැඩ කටයුතු වැඩි නිසා මම ලිපිය කියවලා බැලුවා. ඉතින් දුක. දුවේ පුතේ, පින්වත්නි, ඔයාලා ජීවිතේ දුක්ගිනි කොච්චර ලියලා එව්වත් අපිට ඒක බලපු ගමන් ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඔයාලට හිතුණාට ඔයාලා තමයි ලොකුම දුක විඳින්නේ කියලා. මිනිසුන්ගේ දුක්ගිනි අහන අපිට ඒක තවත් දුකක් විතරයි. ඇයි මං ඒක කිව්වේ? ඔබ හිතට යම් ඇස්සසිල්ලක් ගන්න මේ ලෝකේ බොහෝ දෙනා දුක් විඳිනවා. මම එකම දුක විඳින කෙනා නෙවෙයි. මං වාගේ දුක් විඳින ගොඩාක් අය ඉන්නවා. එනිසායි ජීවිතයේ දුවගේ ලොකු ප්‍රශ්නයක්. මට ඒක අර දුක් මිනිසුන්ගේ දුක් කියවලා කියවලාම මං ඒ ලිපි එහෙම තිබ්බා. තවත් දුකක්. අනේ මං මහණ වෙච්ච එක කොච්චර සැපයක්ද කියලා හිතලා. ඒත් මට ලිපිය දැක්කම මේකට උත්තරයක් යවන්න ඕන. උත්තරයක් යවන්න ඕන කියලා හිතෙනවා. මං කොහොම හරි දවසක් උත්තරයක් අරන් මේ ලිපියක් ලියලා යවුවා. ආයේ ලිපියක් ආවා. ස්වාමීනි, ධර්මයෙන්මයි මට එකම විසඳුමක් තියෙන්නේ. නමුත් මගේ ජීවිතේ දුක් ගිනි වැඩි. මම බලාගෙන හිටියා උත්තරයක් නෑ. ඒ වුණාට මම හිතුවා එහෙනම් මගේ කර්මය වැඩි, ඒ නිසා මගේ එකම විසඳුම මේ දුකෙන් මං අහපු බණ ටික හරි හිතේ තියාගෙන සීදිවි හානි කරගන්නවා. ඇයි මට අම්මගෙන් නෑ සැනසිල්ල, තාත්තගෙන් නෑ සැනසිල්ල, අවුරුදු 16ක දුවෙක්. ඇයි මේ මොකද්ද ඇයි සැනසිල්ල නෑ කියන්නේ? තාත්තා ගුරුවරේ ගෙදරේවිල වැඩේම කාමරේ දොර වහගන්නවා. මේ කෙල්ල දවසක් බලනකොට කාමරේ දොර ඇරල මේ ජනෙල්ලෙන් මේ තරුණ ළමයි වල්කමින් හිත ගඳ ගහන තරුණ කොල්ලෙක් මේ ෆෝන් එකක් පාවිච්චි කර කර ගඳ ගහන ලෝකෙක තනි වෙනවද? මේ ලොකු දරුවෝ ඉන්න ඉස්කෝලේ සර් කෙනෙක් වුණ තාත්තා කාමරේ ඒ විදිහට තනි වෙලා මේ කෙල්ලට අපිරිය වුණා. අයියා ඉස්කෝලේ ඇරලා එනවා, කාමරේට යනවා. දවසක් ජනෙල්ලෙන් බැලුවා, අයියාගේ තාත්තගේ වෙනසක් නැහැ. මේ කෙල්ලට බයයි. ඒ කෙල්ල දිහා තාත්තා බලනකොට අයියා බලනකොට බයයි. දැන් බණ අහනකොට පව් පින් ගැන කියනවා. මේ කෙල්ලට බයයි පවක් වෙයි කියලා. ගෙදර කවුරුවත් නැති වෙලාවක දැන් උත්තරයකුත් නැහැ. ලණුවක් අරගෙන බාල්කෙට දාලා බෙල්ල වෙලෙ දාගන්න පුටුව උඩ නගිනකොටම සීනු අඬ වුණා. තැපල් මහත්තයා අර ලියුම විනාඩි දෙකක් පරක් වුණා නම් මේ දුක් විඳින කෙල්ලගේ ජීවිතේ නැහැ කියලා ලියලෙවල තිබ්බේ. ඈ දැන් පටාචාරාවක් වෙලා ධර්මය හොයනවා. ඒ ධර්මය හොයන ඈට දෙවුරන් වෙහෙර තමයි මේ ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරුගුවන් වෙදෙලිය. ඔය එක කතාවක් කොච්චර කතා ඇතිද? ශ්‍රී සද්ධර්මයේ අසනු කැමති, දුක්ගිනි නිවාගනු කැමති ඇයිද ධර්මය ඇහෙනවා. ධර්මය අහන්ට කැමති නම් ඔවුන්ට ශ්‍රද්ධාව තියෙනවා. ඊළඟට විනීය මච්චරේ මලන්. අන්න ඔය කාරණාව තමයි අද මං විස්තර කරන්නේ. පින්වත්නි, මසුරු මල දුරු කරලා දන් දෙනවා කියන කාරණාව ගොඩාක් අය දන්නවා අඩුයි. දන්නවා අඩුයි කියන එක දැන් ඔබට තේරෙයි මං විස්තර කරනකොට. මසුරුකම කියලා කියන්නේ තමා සතු දේ අනිත් අය පරිභෝග කරනවට කැමති නෑ. තමා සතු දේ අනිත් අය පරිභෝග කරනවට කැමති නැති බව නැමැති මසුරුකම දුරු කරන්න තමයි දන් දෙන්නේ. බොහෝ දෙනා දන් දීමේ අර්ථය ඒ කියලා දන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න තමන් දහඩිය මහන්සියෙන් උපයාස අපයා ගන්න ධනී වියපැහැදම් කරලා, ඒ තමන්ගේම ධනෙනේ, ඒකෙන් දානයක් හදලා සංඝයාට දන් දෙනවා. ගිහි අයට දන්සල් දෙනවා. අන්න තමා සන්තකදී අනිත් අය පරිභෝග කරනවා දැකලා සතුටු වෙන්න ඕන. දානේ අරතේනවා. දැන් ඔන්න හොඳට ප්‍රණීත විදියට දානේ අදාගෙන ඇවිල්ලා වැංජන බෙදෙනකොට මේ හැන්දට එන්නේ. ඇයි මේ තමා ප්‍රණීතව හදපු දේ සිස්සේ අන්නයි අනුභව කරන එකට ඇයි එන්නේ නැත්තේ මේ හැන්දට? මසුරුකම. දානේ අර්ථේ පිරෙන්නේ නැහැ. මසුරුකම හිතේ තිබ්බට පස්සේ පින්වත්නි, මසුරු කෙනෙක් අතීතේවත් වර්තමානේවත් අනාගතේවත් දෙවුලුව උපදින්නේ නැහැ. ශ්‍රමණයෙක් හෝ මේ ගිහියෙක් හෝ මසුරු සිත දුරුකලේ නැත්තම් දෙව්ලෝ උපදින්නේ නැහැ. ඒකයි සීක බලවල ඡාග කියලා කියන්නේ. මසුරු මල දුරු කරපු ගුණීන්ට. ඔන්න ඒ අය උපදින ලෝකයක් ගැන මේ කියන්නේ. මම උපකල්පනය කරපු ලෝකයක් නෙවෙයි. බොරුවට මවලා කියන ලෝකයක් නෙවෙයි. ඇත්තටම තියෙන ලෝකයක් ගැන කියන්නම්, මසුරු අය උපදින. මසුරු අය උපදින ලෝකයක් තමයි බහිරව ලෝකය. අපාය ගණ අස ඇති ඔබ, නිරේ තිරිසම් ප්‍රේත දිව්‍ය ලෝක ගැන අස ඇති ඔබ, සමහරට බහිරව ලෝක ගැන අසා නැතුව ඇති. අද ඔය සවම් පුරා බහිරව ලෝකෙ ගැන අහගන්න විස්තර. බහිරව ලෝකෙ උපදින්නේ මසුරු අය. ඔවුන්ට බහිරව ලෝකෙ දිව්‍ය සම්පත්තිය තියෙනවා. බහිරව ලෝකෙ උපදින්නේ පින් තියෙන අය. හැබැයි බහිරව ලෝකෙ කියන්නේ දුක්ඛිත ආත්ම භාවය. කෙසේද ඔවුන් උපදින්නේ? මෙන්න මේ විදිහට. ඒ තමයි මෙයා ලස්සන විහාරයක් හදනවා. මනුස්ස ලෝකෙ ඉදදී විහාරයක් හරි, ධර්මශාලාවක් හරි, චෛත්‍යයක් හරි, බෝධියක් හරි, කුටියක් හරි, එහෙම නැත්නම් ආරාමයකට ඉඩමක් හරි මෙයා පූජා කරනවා. මෙයා හොඳට මේක හදලා හොයලා බලලා පූජා කරලා හරි සන්තෝෂයෙන් ඉමං බික්කම් ඉමං මේ සේනාසනං හෝ ඉමං ධර්මශාලං හෝ බික්කු සංගස්ස දේම කියලා දන් දෙනවා. ඔන්න මෙයා පිනෙන් පිරුණා. හැබැයි මේ දන් දීමත් එක්කම මෙයාට ලස්සනට වැඩ කරනවා සංයෝජනයක්, සක්කාය දිට්ඨිය. එයා දැන් පූජා කරපු ගමම්ම ගන්නවා, මම හදපු ආවාසේ, මං හදපු ධර්මශාලාව, මං හදපු චෛත්‍ය, මං හදපු බෝධිය, මං පූජා කරපු ඉඩම කියලා සක්කාය දිට්ඨියෙන් අල්ලගත්තා. අරක නැති වුණා. මොකද නැති වුණේ? මුත්තචාගෝ. මුත්තචාගෝ කියන එක නැති වුණා. අත්හැරලම දන් දෙන එක නැති වුණා. ඇල්ලුවා මෙයා. මෙයා අල්ලනවා දැන්, මම හදපු ආවාසයේ. මෙයා දැන් දන් දුන්නා. ඒත් හිතෙන් ඇල්ලුවා. දැන් මොකද කරන්නේ? මෙයා නිතර බලනවා මේක ගැන. මං හැදුවේ මේක. එන අයටක් කියනවා, මං හැදුවේ. මං කළේ ඔකට මෙච්චර ගාණක් ගියා. ඔහොම ඉන්නකොට මේ ආවාසේ ඉන්න තෙරුන් වහන්සේ මොකද කරන්නේ? අර තවත් පිටින් ඉන්න තෙරුන් වහන්සේලා ඔව් ගී අයව අර ආවාසයට ඇවිල්ලා කතා කරනවා. අර ආවාසේ පූජා කරපු උපාසකයාට එච්චර ලොකුවට කතා කළේ කරන්නේ නැහැ. එතකොට අර උපාසකයාගේ හිතට එනවා, බලාපන් මමයි හැදුවේ, දැන් මාත් එක කතා නැහැ. අර පේන්නේ අර කොහෙවත් යන්නේ මේකට වැද්දාගෙන. දැන් දන් දෙන්න ඕනේ තමා සතුදී අන් අය පරිභෝග කරනවා දැකලා සතුටු වෙන්නනේ. තමා සතුදී අන් අය පරිභෝග කරනවට කැමති නෑ. මසුරුයි. ඊට පස්සේ කියන මේ සත්‍ය කතාවක් කියන්නේ. ඊට පස්සේ මොකද මෙයා කල්පනා කරනවා? අන්න අපේ ආවාසේ තෙරුන්ට අලුතෙන් ආපු අය ඉහළයි. ආවාසේ හදපු එකට පයින් ගැහුවා. මම යන්නේ. මම යොතන හැදුවේ. මුන්ට මුල මතක නැහැ. කෙලෙහි ගුණේ නැහැ. මෙයාගේ හිතේ වැඩ කරනවා. මේ තමන් පූජා කරපු දෙයක් මේවා කරගෙන. ඊට පස්සේ තමන් පූජා කරපු ආරාමයට ආවාසයට තමන් අකමැති අය එනවා. එනකොට මෙයාගේ මූණ සෞද්ද වෙනවා. අරුන් එනවා. අරුන් එනවා. හාමුදුරන්ට දැන් උන් ඉහළයි. ඊට පස්සේ පොදු සභාවක, දායක සභාවක සංඝයා වහන්සේ අවවාද කරනවා. මූණ තොලපොට පෙරලෙනවා. උන්වහන්සේට මතක නෑ මේක කළේ මං කියලා. දැන් ඔන්න දන්දීල රැක්කා රකිනවා මගේ කියලා අත්තැරිය නෑ. මැරිච්ච ගමම් උපදිනවා. ඒ විහාරේ ඒ ආවාසේ ඒ ආරාමි යටම පොළොවේ බෛරව විමානය. දෙව්ලොව යන්නේ මසුරු කෙනා. ඒක යටම උපදිනවා. කොහොමද උපදින්නේ? අර තමන් කැමති ආවාසේ තමන් අදපු ආවාසෙට අනිත් අය එනකොට තෙරුන් වහන්සේ අවවාද කරනකොට තොල් පොට පිට පෙරළුණානේ. බාහිරවයන්ගේ තොල් තියෙන්නේ මෙහෙම එළියට එල්ලිලා. අඩිය තියෙනකොට කතා කරනකොට මෙහෙම ජොල් හෙල්ලෙනවා. බාහිරවයා තමන් අකමැති අය ආරාමෙට එනකොට අර මූණ රැව්වා. විකෘති ඇස් දෙක, විකෘති මූණ. පින්කමක් කරලා පළල් හිතෙන් හිතුවේ නෑ. පටු වුණා මිති රූපේ. අත්තපය බකල් වෙලා බඩ ලොකුවට තියෙනවා. බෛරවයා විමානේ මැණික්, විමානේ රත්තරා, දිව්‍ය භෝජන. ශරීරයේ විකෘති වුණත් ඇයි මේක දුගතියක් වෙන්නේ? ඔහුට පේනවා ආරාමෙට ආය කට්ටි එනවා. ආය අර ශෝකේ හැට ගන්නවා. මුන් ආවා. ඇයි දැන් පේනවා එතනමනේ. හාමුදුරුවෝ නම් අපවත් වෙනවා. බහිර්වයට අවුරුදු දහස් ගණන් ආයුෂ. යන්නේ ලෙසි රහතන් වහන්සේලාගේ යුගවල් වල බහිරව වෙලා ඉපදිච්ච අය දැන් හාමුදුරුවෝ ඒ භූමියට ගියොත් පන්න ගන්නවා. ඇයි? ඒ රහතන් වහන්සේලා දැකපු අය දැන් ඉන්න හාමුදුරුවෝ දැක්කොත් පන්න ගන්නවා. ඉන්න දෙන්නේ ආරාමෙ. ඔය විහෙර විහාරවලට අර අනිත් කියනවා දන් දෙනකොට මෝන ඇඹුල් කරගත්ත ඒ තමන් පූජා කරපු ආරාමෙට තමන් අකමැති අය එද්දි මෝන මේ සෞතු කරගත්ත අය ඒ විදිහටම බහිරව ලෝකේ ඒ මෝනෙම ඉපදිලා. ලේසියෙන් පහදින්නේ නැහැ කාටවත්. දැක්කද පිනක් කරන්න ගිහිල්ලා විච්චිදේ? ඇයි? මසුරු නිසා. දන් දෙන දේ දීපු දේ සිස්සේ අනිත් එක්කෙනා පරිභෝග කරපුවා වේ. දැන් අපි මේ ශ්‍රද්ධා රූපවාහිනී ධර්මයේ දන් දෙනවා. දැන් අපි වාරණයක් දාලා තියෙනවද? අහවල් කට්ටිය විතරක් අසත්වා? එහෙම නෑ. ඕන කෙනෙක් අසපුවා වේ. අසපුල දොරට විවෘත කරලා තියෙන්නේ. ඕන කෙනෙක් ආපුවා වේ. දහම් පොතපත විවෘත කරලා තියෙන ඕන කෙනෙක් කියවපු ආවේ. මසුරු නෑ. දන්සල් දෙනකොට බෙදන ඕන කෙනෙක් කාපු ආවේ. මසුරු නෑ. ඒ දෙන මිනිස්සයා අර දීපු දේ මගේ මගේ කියලා අහිතෙන් අත්හැරියේ නැත්තම් ඔහු මසුරුයි. ඔහු ඒ විමානේ උපදිනව යට. තව කියන්නම් විස්තර. බුදුරජාණන් දැන් මේ මසුරුකම ගිහි අයටත් වැඩ කරනවා, පැවිදි අයටත් වැඩ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළම් පින්වත් මහණෙනි, මේ බඹසර මේ ශාසන නිවන් මාර්ගයේ තියෙන්නේ මසුරුකම දුරු කිරීම පිණිසයි. පින්වත් මහණෙනි, මසුරුකම දුරු නොකොට සෝවාන් වෙන්නේ නැත. මසුරුකම දුරු නොකොට සකදාගාමි වෙන්නේ නැත, අනාගාමි වෙන්නේ නැත, අරහත්වයට පත්වන්නේ නැත. මඟඵල පසෙක තැබේවා. සද්ධාවන්තයා මසුරු මල දුරු කරපු කෙනෙක්. මසුරු හිතේ ශ්‍රද්ධාවට ඉඩක් නැත. මසුරු හිතේ ශ්‍රද්ධාවට ඉඩක් නැත. දීපු දේ අල්ලගන්නවා, සෙම්බුවක් පිදුවත් බලනවා කොහෙද තියෙන්නේ කියලා. දානයක් ගෙනවත් මං ගෙනාපු දේ බෙදුවද කියලා බලනවා. තමන් වැංජනයක් බෙදන්න බලාගෙන ඉන්නවා. ඒ වැංජනය වෙන කෙනෙක් බෙදෙනකොට හිත සෞත් වෙනවා. මා සන්තකදී අහවලා ගත්තා, හිතින් සතුටු නෑ. වැංජන භාජනයට මසුරු වෙලා, වැංජන භාජනයට මසුරු වෙලා අන්න හවල් තැන බණක් තියෙනවා. අපි හොරෙන් යන්, අරුන්ට කිව්වොත් උම්මුත් එනවා. අහගෙන පින්කමකදී තමන් මසුරු වෙලා කැමති නෑ. දානෙ හැන්දට එන්නේ අත මසුරු වෙලා. පින්වත් මහණෙනි, පැවිද්දා විසින් දුරු කළ යුතු මසුරුකම් පහක් තියෙනවා. කුමක්ද? ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය. ගිහි කෙනාටත් ඔය පහ වැඩ කරනවා. පැවිද්දාගේ ගැන ඉස්සෙල්ල විස්තර කරන්න. ආවාස මච්චරිය කියන්නේ තමා ඉන්න ආවාසේ තවත් කෙනෙක් පරිභෝග කරනවට කැමති නෑ. තමා සන්තකදී යන්නයි පරිභෝග කරනවට කැමති නැති බවනේ මසුරුකම කියන්නේ. ආවාස මච්චරිය කියන්නේ තමන් ඉන්න තැන අන්නයි පරිභෝග කරනවට කැමති නෑ. වෙනත් හාමුදුරුවරු එනවට කැමති නෑ. ආවාස මච්චරිය, කුල මච්චරිය, තමන්ගේ දායකයන්ට වෙනත් අය කතා කරනවට කැමති නෑ. තමන්ගේ දායකයෝ වෙන පන්සල් වලට යනවට කැමති නෑ. කුල මච්චරිය, තමන්ට ලැබෙන ලාභ අන් අය පරිභෝග කරනවට කැමති නෑ. ලාභ මච්චරිය, තමන්ගේ කාර් එකේ වෙන කෙනෙක් දාගෙන යන්න කැමති නෑ. තමන් යන රැස්වීමට තව තමන්ගේ පොඩි නමක් ගෙන්නන යන්න කැමති නෑ. ලාභ මච්චරිය, වන්න මච්චරිය, තවත් කෙනෙකු වර්ණනා කරනවට කැමති නෑ. තමන් කැමති මම වර්ණනා කරත්වා, මගේ ගුණ කියත්වා කියලා හිතාගෙන ඉන්නවා. එතකොට තමන්ගේ ගුණ කියන්න ඕන එකට වෙන කෙනෙක්ගේ නමක් කියන්නේ අෆ්සට් යනවා. වන්න මච්චරිය, දැන් ආම්දුරන් ඕ කියලා අපි දිහා බලාගෙන ඉන්න එපා. පිනක් කළා පුණ්‍යානුමෝදනා වෙනස් වුණොත් අප්සෙට් යනවා. වන්න මච්චරිය, දායකයාට ලොකු පින්කමක් කළා වෙන කෙනෙක්ගේ නමක් කියන්න බලන්න මූණ බහිරවයගේ වගේ වෙනවා. සතුටු වෙන්න මේවා විස්තර කළා දෙන එක ගැන රිද්දා ගන්න එපා හිත. අපි දන්නේ මේවා අපි අතින් වෙනවා කියලා. මේවා දුරුණොකට දෙව්ලෝ උපදින්න බෑ කියලා අපි දන්නේ නෑ. තුවාලයක් සුව කරද්දී රිදෙන්න පුළුවන්, සතුටු වෙන්න තුවාලෙ සුව වෙනවා. කටුවක් ගලවද්දී රිදෙන්න පුළුවන්, සතුටු වෙන්න වේදනාව නැති වෙනවා. ඊට පස්සේ ධම්ම මච්චරිය කියලා කියන්නේ මේ දායක පිරිසට මම බණ කියන්න ඕන. වෙන හාමුදුරුවෝ බණ කිව්වොත් අප්සෙට් යනවා. ධම්ම මච්චරිය, තමන් ධර්ම කාරණාවක් ඉගෙන ගත්තොත් ඒක මම කියන්න ඕන, වෙන කෙනෙක් කියනට කැමති නෑ. ධම්ම මච්චරිය, ඒ තමන් ධර්ම කාරණාව ඉගෙන ගත්ත විදිහ අනිත් අයට කියන්න කැමති නෑ. ධම්ම මච්චරිය, දහම් කරුණක් හොඳට විස්තර කරනවා. ස්වාමිනී ඕක කොහෙද තියෙන්නේ? නෑ, ඔයාලා හොයා ගන්න. ධම්ම මච්චරිය, අපි සියලු දෙනා මේ සැනසෙන්නේ එක්තරා යුග පුරුෂයෙක්ගේ මසුරු සිත නැතිවීමේ විපාක. කවුරුන්ද? අපගේ ගුරු දෙවිඳුන්ට ධර්ම මච්චරිය නෑ. සිස්සේ ධර්ම දානය දුන්නා. ඔය මසුරුකම් පහම නෑ කිව්වත් සාධාරණයි. මසුරුකම තිබ්බනම් ගෝලයෙකුට බණක් කියන්න දෙන්නේ. ලොකු ස්වාමීන් වහන්සේගේ මසුරුකම නැතිවීමම මේ ශ්‍රද්ධා රූපවාහිනිය. පැය 24ම ශිෂ්‍යෝ ධර්මය කියත්වා. ඔන්න මසුරුකම. දැන් ගිහි ඇත්තු දිහා බලන්න, තමන්ගේ මසුරුකම් මොනවද කියලා. කුල පළවෙනිකදී ආවාස මච්චරිය. අපගේ එයා ආවාස විදිහට ගන්න ඕනේ. එයා ගෙදර බලන්න, තමන් ගෙදරට, තමන්ගේ ගෙදර අනිත් අය එනවට අකමැතිද? තමන්ගේ ගෙදර අනිත් අය පරිභෝග කරනවට අකමැතිද? අන් අයට පාවිච්චි නොකරන්න දෙන වෙනම කාමර වෙන් කළාද? බලන්න ආවාස මච්චරිය තියෙනවද කියලා තමන් ඉන්න තැන්වල. කුල මච්චරිය තමන් හිතවත් අයත් එක්ක වෙන අය කතා කරනවට අකමැතිද කියලා බලන්න. තමන් යන එන තැන්වලට වෙනත් අය යනවට අකමැතිද කියලා බලන්න. ආදරය කරන තරුණ දූල පුතාලා අතර බලවත්තු තියෙනවා මේ කුල මච්චරිය. කැමති නැහැ වෙන ළමයෙකුට හිනා වෙනවට, වෙන ළමයෙකුට කතා කරනවට. හිත බෑරෙනවා. මසුරුකම. තමන් ආදරය කරන තරුණයා, තමන් ආදරය කරන තරුණිය තවත් කෙනෙක් ඇසුරු කරනවට, කතා කරනවට කැමති නැහැ. මසුරුකම. ආදරය කරන්න ගිහිල්ලා සුගතිය අහිමි කරගන්නවා. ඊළඟට ඒ කුල මච්චරිය කියන එක පොඩි කාරණාවකින් විස්තර කළේ. ලාභ මච්චරිය ලැබිච්ච දේවල් පරිභෝග කරනවට කැමති නෑ. හොඳම උදාහරණයක් දෙන්නම්. ගොඩාක් ගෙවල් වල සෝපා සෙට් එක තියෙන වහලා. ලාභ මච්චරිය ඉඳ ගන්නවට කැමති නෑ. බඩු ගොඩ ගහලා ඇවිදින්න බෑ, කකුලේ වදිනවා. එකෙකුට ඉඳ පස්ස තියාගන්න තැනක් නෑ. මසුරුකම. මසුරුකම. සෝබා සෙට් එක හංගා තැබීම මසුරුකම කියලා දැනගෙන හිටින්නේ නෑනේ අපි. ගෙදෙට්ට යම්කිසි භාණ්ඩයක් පරිභෝග වස්තුවක් ලාභයක් ලැබුණු සියලු දෙනා පරිභෝග කරත්වා. එන මිනිස්සු පරිභෝග කරත්වා. තමන්ගේ වාහනේ තමන්ගේ දරුවෝ පාවිච්චි කරනවට අකමැති අය ඉන්නවා. ආරක්ෂාව ගැන හිතලා, ඒ වගේ හිතීම නෙමෙයි මේ කියන්නේ. වාහනේ සෞත්තු වෙයි, වාහනේට කරදරයක් වෙයි, වාහනේ ගෙවේ ඉක්මනින් සර්විස් කරන්න වෙයි. මසුරුකම. ගේන වාහනේ නිසා බහිර වෙක් වෙනවා. මසුරුකම. කොච්චර ඉන්නවද ලංකාවේ ගෙදර වාහනේ කිසි කෙනෙකුට අල්ලන්න දෙන්නේ නැහැ, ඉඳ ගන්නවත් දෙන්නේ නැහැ. ඊට පස්සේ ලාභ මච්චරිය, වන්න මච්චරිය. බලන්න, දරුවෝ හැම වෙලාවෙම කියන්නේ අම්මගේ ගුණ නම් තාත්තට ඩෝන් යනවා. වන්න මච්චරිය අම්මගේ ගුණ කියනවට කැමති නැහැ. වැඩිපුරම දරුවෝ කියන්නේ ආ තාත්තගේ ගුණ නම් අම්මට මෙන්න අම්මා අවුල් යනවා. තමන්ගේ දරුවෝ තමන්ගේ ස්වාමියාට තමන්ගේ තාත්තට ගුණ කියනවට කැමති නැහැ. කොච්චර පවුල්වල අවුල් තියෙනවද මේ එක්කෙනෙක් වර්ණනා කිරීම නිසා. එක්කෙනෙක් වර්ණනා කිරීම අනිත් අයට ප්‍රශ්නයක් වෙන්නේ ඔවුන් මසුරු නිසා. වර්ණනාව මට පැමිණේවා, ඒ වර්ණනාව වෙන කෙනෙක් පරිභෝග නොකරත්වා. මසුරුයි. මසුරුයි. මේ ලෝකේ ඉන්නව එහෙම. දැන් සමහර බිරිඳටම ගුණ කිව්වොත් බිරිඳම සමාජයේ කැපී පේනවා නම් ස්වාමියා ඒකට මසුරුයි. ස්වාමියා ඒක තමන්ට නොලැබෙන එක ගැන. මේ මසුරුකමයි ඉරිසියාව එකට තියෙන්නේ. මසුරුයි කියන්නේ තමාගේදී අනිත් අය පරිභෝග කරනවට කැමති නැහැ. තමාට නොලැබෙන දේ අනිත් අයට ලැබෙනවට කැමති නැති එකට කියන නම තමයි ඉරිසියාව. අනිත් අයට ලැබෙනවට කැමති නැහැ. ඉරිසියාව. ඉච්ඡා මච්චරිය කියන එක ඉස්සා මච්චරිය දෙක එකට තියෙන්නේ. මසුරුකම. ඊට පස්සේ ධම්ම මච්චරිය තමන් බණ පොතක් ගේනවා අනිත් අයට ඒක දෙන්නේ නැහැ. ඒක හංගලා තියාගන්නවා. කබඩ් වල දාලා තියාගන්නවා. අනිත් අය පරිභෝග කරනට කැමති නැහැ. ධම්ම මච්චරිය. තමන් දන්න දහම් කරුණු අනිත් අයට කියන්නේ නැහැ. ධම්ම මච්චරිය. බලන්න තමන් හොඳට ලස්සන බණක් අහනවා. මෙන්න මෙහෙම ලස්සන බණක් තියෙනවා ඔයාලා අහන්න කියලා කියන්නේ නැහැ. මසුරු බව. පින්වත් මහණෙනි, මේ සියලු මසුරුකම් අතරින් පිළිකුල්ම මසුරුකමක් ඇද්ද මේ ධම්ම මච්චරිය තරම් දෙයක් නැහැ කියනවා. ඒ නිසා පාරමී ධර්මයන් පුරන්න පටන් ගත්ත මහ බෝධිසත්වෝ ඉස්සල්ලාම මසුරුකම දුරු කිරීම නැමැති දාන පාරමිතාව පාරමිතාවක් වගේ පුරනවා. ඒ පාරමිතාවෙන් මුදුන්පත් වූ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බාරාණසී ඉසිපතනේ ඒ උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරමින් ධර්ම දානය නොමසුරුව දුන්නා. දෙවියන් බඹුන් සහිත මේ සකල ලෝක සත්වයාට ධර්ම දානය දුන්නම් මසුරු නෑ. අනන්තරං අබායිරං කත්වා ආනන්ද තථාගතං ධම්මං දේසේති. ඇතුළත පිටත කියලා එකක් තියාගන්න නැතුව ධර්මයේ දේශනා කළා. නත්තා ආනන්ද තථාගත සාචර්ය මුට්ටි ගුරුවරයාගේ අතේ ගුලි කරගෙන ඉන්න හංගගත්තු දෙයක් තථාගතයන් වහන්සේ ගාව නෑ. නොමසුරු බව. මසුරු නෑ. පින්වතුනි තියෙනවා ආවාස මච්චරියෙන් හාමුදුරුව නම ආවාස මච්චරියෙන් හිටියොත් ඒ හාමුදුරුව උපදින ප්‍රේත විමානයක් තියෙනවා. ඒ හාමුදුරුව ආවාසෙට ආවාසවෙන්න හිටිය වෙන කිසි කෙනෙකුට එන්න දෙන්නේ නැහැ නේ ආවාසෙට. ගෝලියොත් පන්න ගන්නවා. තේරුණොත් මේ ගෝලයා දැන් මෙතන ප්‍රධානියා වෙයි කියලා මොකක් හරි එකකින් පන්න ගන්නවා. ඒ ආවාසයට වෙන හාමුදුරු නමකට එන්න දෙන්නේ නැහැ. එයා උපදිනවා මැරුණට පස්සේ ඒ ආවාසෙම ආවාසයේ අතුගාලා කුණු රොඩු දාන තැනක් තියෙනවා නම් එතන උපදිනවා කියනවා විමානේ. ඇයි ආවාසෙනේ ඔළුව තියාගෙන හිටියේ? අර ආවාසයේ අතුගාලා කුණු ටික දානකොට අර ප්‍රේත විමානේ ඉන්න කෙනාගේ ඔළුවට දාන්නේ. ඔළුවේ තියාගෙන හිටියනම් මේ කුණු ඔක්කොම උඹගේ ඔළුවට. කොහොමද කර්මය බෙදපු හැටි? අපි කළ දෙයක් නෙවෙයි, කර්මය විසින්. ඒතර මෙයාට කේන් තියෙනවා, ඇවිලෙනවා, පපුව පිච්චෙනවා. මගේ ආවාසේ කුණු ටික මුන් මගේ ඔළුවට දැම්මා කියලා හිතට එන වේදනාවට අර කුණුම ඔළුවේ දාගෙන ඇවිදිනවා කියනවා. කුණු ඉහහා ආවාසේ වටේ ඇවිදිනවා කියනවා. ආවාස මච්චරිය විපාක. කුල මච්චරිය. ඊළඟ එක, දායකයෝ වෙනත් තෙරුන් වහන්සේලා ඇසුරු කරනවට කැමති නෑ. මේ මගේ දායකයෝ නම් දාගත්තා. සමහර මහත්තුරු මුණ ගිහිල්ලා කියනවා, අනේ හාමුදුරනේ ඇයිද දන්නේ, අපි ආවාසයට ගියාට පස්සේ ගේට්ටුවෙන් ඇතුල් වෙන තැන ඉඳලා ආපහු ගේට්ටුවෙන් එළියට යන කල්ම පිටිපස්සෙලු. වෙන කෙනෙකුට හාමුදුරු නමකට කතා කරන්නවත් දෙන්නේ නැහැ. ඇයි තවක් කෙනෙක් හිතවත් වෙයි කියලා? මගේ දායකයා. තමන්ගේ දායකයා වෙන වෙහෙරකට යනවට කැමති නැහැ. ඒ වාගේ කුල මච්චරියෙන් සිටින භික්ෂුව කය බිඳිලා මරණින් මත්තේ උපදිනවා කියනවා. තමන් ගොඩාක්ම කැමති දායකයාගේ ගෙදර දොරපේන මායිමේ විමානේ පහළ වෙනවා කියනවා. දායකයාට විච්චි වැඩි නේද? හාමුදුරුවෝ ඉපදුනා දොරපේන තැන. එතුට තමන්ගේ ඒ මසුරුකම නිසානේ එහුනේ මොකද මොකක්ද මසුරුකම මගේ දායකය වෙනයත් ඇසුරු නොකරත්වා. එදුරු මෙයාට පේනවා වෙන මිනිස්සු අර ගෙදෙට්ට යනවා. අන්න අදක් කට්ටියක් එනවා. මෙයාල ගෙදෙට්ටව මොකද එන්නේ? පපුුව පිච්චෙනව අර බහිරවයක්ගේ අර ප්‍රීත විමාන ඉන්න කෙනාගේ. ඉරවස අර දොරෙන් හොඳට පේනවා බහිර අර විමාන ඉන්න කෙනාට. අර ආපු කට්ටියට බිස්කට් එකක් හරි තේකක් හරි දෙනවා. පොඩි කෑමක්. කරුමානු රූපු අර විමාන ප්‍රීතියට පේනවා මේසි පුරුවල කෑම. අයෝ මුන් නිසා අපේ දායකයගේ ධනේ විනාශ වෙනවා. බොහොම අමාරුවෙන් හම්බ කරන්නේ. ඔහොමත් ආවට ඔහොමත් කෑම දෙන්න වටිනවද? අපේ කාටත් මොලයක් නැහැ. දැන් අර විමාන ප්‍රීතියට හිතෙනවා. මම මේ කියන්නේ ධම්ම සංගනිප්ප කරන කියලා අභිධර්ම අටුවාවක මේ තමයි මේ මසුරුකමේ ප්‍රේත විමාන ගැන විස්තර තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අය යන ගමන් මෙයාට කිසිල් ලැබරියක් හරි මොකක් හරි දෙයක් දෙනවා. මගේ අම්මේ අර ප්‍රේතයාට කර්මාන් රූපව පේනවා. කද බැඳගෙන මිනිස්සු යනවා අර ගෙදරින්. අයියෝ මගේ දායකයාගේ ධනේ විනාශ වෙනවා කියලා කොච්චර හිතනවාද කියලා කියනවා නම් ලේ වමනේ වෙනවා. ලේ බඩ යනවා. අර ගෙදෙට්ට මිනිස්සු එන ගානේ ලේ වමන යනවා, ලේ බඩ යනවා. මගේ දායකයා පුදුම සහගතයි. මේ මසුරු කමේ විපාක තම තමන්ගේ කියලා වෙන්කර ගැනීම. ඉතින් ඊට පස්සේ විස්තර තියෙනවා මේ ආවාස මච්චරියෙන් යක්ෂයෝ අතර උපදිනවා කියන ආවාසි රකින යක්කු ප්‍රේතයෝ. ඊට පස්සේ ආවාස මච්චරිය දරුණු වුණොත් ඒ වගේ අයගෙන් තමයි කියන ලෝකුඹු නිරය පිරෙන්නේ. තමන් ඉන්න තැනට මසුරු වෙලා අපි ඔහොම කිව්වට මොකද? මේ ගිහි මිනිස්සු අතරත් ඉන්නවා ගෙදර ටයිල් පිහදාදා කිලිටි වෙනවට කැමති නෑ. කවුරුත් එනවට කැමති නෑ. මේවා කිලිටි වෙනවා, මේවා කැඩෙනවා, බිඳෙනවා. මුං ආවොත් මේක විනාශ වෙනවා. අපි අමාරුවෙන් හදාගත්තේ ආවාස මන්ත්‍රිය ගිහි අයට බලපාන හැටි. ඊට පස්සේ තමන් හදපු ආවාසෙටම ගිහියෝ ලෝභ කරනවා. ඇයි මතක නැද්ද? තමන් ආවාස මච්චරියේ කතාවක් තියෙන්නේ ප්‍රේතමත්වී. ඒ හාමුදුරුවෝ තවත් හාමුදුරුවෝ ආවාසයට එනවට කැමති නැහැ. දායකයාට කිව්වා හාමුදුර නමකින් ඔය හාමුදුරුවාට ඔය හාමුදුරුවන්ගේ සීලය මේකයි, දුස්සීලයි කිකිය කියනවා. ඔය කතාව ගෙඩිය පිළින් ආරාමි පූජා කරපු දායකයක් ගන්නවා. අපේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා ඔය හාමුදුරුවෝ දුස්සීලයි කියලා. ඉතින් ඇහෙනකොට අර එන හාමුදුරුවෝ වැඩිපුර ඉන්නේ යනවා. ඒ ආවාස මච්චරිය නිසා හාමුදුරුවොත් පෞරස් කරගත්ත, දායකයත් පෞරස් කරගත්තා. මැරිලා ඉපදුනා අසූචි වලේ. දායකයා මිනිස්සු දාන අසූචි කනවා. ඒ ප්‍රේතය දාන අසූචි තමයි හාමුදුරුව කන්නේ. ඒ අසූචි වලේ ඒ ප්‍රේතයගේ කරවුඩ තමයි ආරාමි පූජා කරපෙක්කෙන ඉන්නේ. ආරාම පූජාව පින්කම් අතර අග්‍රතම පින. එතනින් එහා පිනක් නැහැ කියලා අහලා තියෙනවද නැද්ද? එහෙනම් කෙසේද අසූචි වලේ ඉපදුනේ? ඔහුගේ දාණය මසුරු මල දුරු කිරීම පිණිස සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඔහුගේ දාණය තිබුණේ අල්ල ගැනීම පිණිස. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාලා දන් දෙනකොට පිරිකර තුනක් ඉස්සෙල්ලාම හදාගන්න කියලා. ඕනම දානයක් දෙනකොට පිරිකර තුනක් හදා ගන්න ඕන. ඔයාලා ඒ පිරිකර තුනත් එක්ක නෙවෙයි දන් දුන්නේ. මොකද්ද ඒ පිරිකර තුන? දානෙ හදන්න කලින් පිරිකර තුන හදා ගන්න ඕන. ඒ තමයි දන් දෙන්න කලින් හිත පහදව ගැනීම. ඒකට සූදානම් වෙන්න ඕන. දන් දෙනකොට සිත පහදව ගැනීම සූදානම් වෙන්න ඕන. දන් දුන්නට පස්සේ හිත පහදවා ගන්න ඕන. මසුරු කෙනාට දීලා හිත පහදවා ගන්න බෑ. අපුත්තක සිටා වගේ. අපුත්තක සිටානෝ කලින් ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීපියව් කියලා කිව්වා. දන් දුන්නට පස්සේ මසුරුණා, මෙච්චර මගේ භෝජන ඇයි දුන්නේ? වැඩකාරයෙකුට දුන්න නම් වැඩක් කරගන්න තිබ්බා. දුන්න දෙයට මසුරුණා. තමන්ගේ පරම්පරාවෙන් එන ඉඩම ඊළඟට අයියාගේ පුතාට හිමි වෙන්න තිබ්බේ. වහදීලා අයියාගේ පුතා මැරුවා. මසුරුකම නිරේ ඉපදුනා. රහතුන් වහන්සේ නමකට දන් දීපු පිනෙන්, පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීපල්ලා කියව වචනේ පිනට දෙව්ලෝ විපන්නා. මනුලෝ උපන් ජීවිතවලදී සිටුවරෙක් වෙලා ඉපදෙනවා. දීලා මසුරු වුණ නිසා පරිභෝග කරන්න බෑ. නාඩුහාලේ බතුයි කාඩි හොද්දයි හොඳම කෑම. දිරපු කරත් එක යන්නේ. සමහර මිනිස්සු ඉන්නේ පරණ වාහනේ අයින් කරන්නෙම නෑනේ. සල්ලිත් තියෙනවා. පරණ එකේම ගාටනවා. නෑ මේව පරණ ඒවා හොඳයි කියලා. එයාගේ හිතට පරණ එක වර්ණනා කරලා දුන්නේ සංසාරේ මසුරු හිතෙන් කරපු කර්මය. අලුත් අලුත් දේ පරිභෝගිකීම සැපය. ඒක ගිහියාගේ පංචකාම සැපය. හිත නැමෙන්නේ යහපත් ඇඳුමක් අඳින්න හිත නැමෙන්නේ. පරණ එකේම ඉන්නවා. මසුරු හිතෙන් දරුවෙක් මැරුවද ඉඩන් තමන්ට ගන්ද අන්න අයට දරුවන් අහිමි කිරීමේ විපාක විදිහට දරුවෝ නෑ. අපුත්තක සිටා. කොහොමද කර්මය ගිය හැටි? ඊට පස්සේ තියෙනවා කුල මච්චරිය. ඊළඟට ලාභ මච්චරිය. ලාභ මච්චරියෙන් උපදිනවා කියනවා යක්ෂ, ප්‍රේත, පිඹුරෝ වෙලා උපදිනවා කියනවා. තමන්ගේ ලාභේ අනිත් අය පරිභෝග කරනවට කැමති නෑ. ඊට පස්සේ දැන් බලන්න තමන්ගේ ගෙදර ධනෙ තිබ්බා. පුතා දන් දෙනවා. අම්මා කිව්වා එපා, දන් දෙන්න එපා. මසුරා යම් දෙයකට බයෙන් තමයි දෙන්නේ නැත්තේ. ඇයි දෙන්නේ නැත්තේ? මේවා දුන්නොත් අපිට නැති වෙයි කියලා. මසුරා දෙන්නේ යමකට බය වෙලාද ඔහුට ඒ බයෙන්ම නිදහස් වෙන්න බෑ අනාගතේ. අපිට නැති වෙයි කියලානේ දෙන්නේ නැත්තේ. අනාගතේ නෑ. නෑ කියන බයෙන් නිදහස් වෙන්න බෑ. නොදුන්නේ ආහාරයක්ද ලැබෙන්නේ නැත්තිත් ආහාරය. නොදුන්නේ ආවාසයද ලැබෙන්නේ නැත්තිත් ආවාසය. මසුරා නොලැබේවි කියන බයට දෙන්නේ නැහැ. හැබැයි අනාගතේ නොලැබෙනවා. ඒ බයෙන් නිදහස් වෙන්නේ නැහැ. මසුරාගේ ලෝකේ. ඊට පස්සේ අර උත්තරගේ අම්මා කිව්වා දෙන්න එපා, අපිට නැති වෙයි. ඒ වුණාට පුතා දන් දෙනවා. නතර කරපන් ඕක, අම්මා කිව්වේ. නෑ මෙයා දෙනවා. තොටුව උනුලේ වියා. අම්මට තරහ ගිහලා කිව්වා. තරහ ගියාම මිනිස්සු කියන දේවල් මිනිස්සු දන්නේ. කුද්දෝ අත්තන්න ජානාති, කුද්දෝ අත්තන්න පස්සති. අර්ථයක් ධර්මයක් දන්නේ නෑ. අන්ධකාරයි හිත. ඊට පස්සේ මැරුණා. මැරිලා ගිහිල්ලා ප්‍රේතෙක් කියලා ඉපදුණා. පිපාසය වැඩි. වතුර බොන්න ගඟකට යනකොට උණු ලී වෙනවා කියපු වචනේම ආවා. වෙන මොකුත් නැහැ. මසුරුකම අන්න අය දෙන. දැන් මේ ඒ අම්මගේ මසුරුකමටත් එහා ගිය එකක් තිබ්බ. අනිත් අය දෙන දෙයට කැමති නැහෙනේ. අනිත් අය දෙන දෙයට කැමති නැති කෙනාට කියනවා කදරිය කියලා. කදරිය කියන්නේ ඔහුට. ඒ අගුණෙට කියන්නේ කදරිය. අනිත් අය දෙන දෙයට කැමති නැහැ. ඊට පස්සේ ඒ අය යක්ෂ ලෝකේ, පිඹුරු ලෝකේ උපදිනවා. ගූත නිරේ පිරිලාම ඉන්නවා කියන්නේ ලාභ මච්චරිය නිසා නිරී ගියාය කියනවා. ගූත නිරේ අසූජි ගොඩේම හිටපන්, කර්මය විසින් බෙදුවා. වන්න මච්චරියෙන් උපදිනෝ විරූපි වෙලා. ඕකට හොඳ කතාවක් තමයි අර ප්‍රේතවත්වයේ තියෙන තිස්සා මන්තාගේ කතාව. එක ස්වාමියෙකුට බිරිඳලා දෙන්නයි. ඒ ස්වාමියා එක බිරිඳකට තමයි වැඩිපුර ආදරෙන් කතා කරන්නේ. අරය ඉරිසියයි. දවසක් ඇඟට රොඩු දැම්මා. එයාගේ ආභරණ වසූචි වලට දැම්මා. ඇයි මේ වන්න මච්චරිය මට ಗುಣ කියන්නේ අරයට කියනවා. අදත් නැද්ද? අරයා මට hina වෙන්නේ. අරයට විතරයි hina වෙන්නේ. එයා යත් එක වැඩිපුර කතා කරගෙන ඉන්නවා. මට වචනෙන් දෙකෙන් විතරයි. නැද්ද? අල්ලපු ගෙදර වුණා නම් ඉහලින් වර්ණනා කරයි. මම මෙච්චර උයලා දෙනවා අඩුම තරමින් කැමරහයි කියපන්. ඔය ගිවල් වල තියෙන ගෝරනාඩු වන්න මච්චරිය මහත්ය බැරි වෙලාවත් අල්ලපු ගෙදර නෝන වර්ණනා කළොත් උසාවියට යන්න වෙනවා. නැත්තම් මහත්යගේ දත් ටික අතේ. නෝන බැරි වෙලාවත් වෙන මහත්යෙක් වර්ණනා කළොත් ඉවරයි. වන්න මච්චරිය සුගතියක් නෑ. ඉහ පින් වැඩිම තිබ්බොත් බෛරවයෙක්. අර තොල් පොට ඉල්ලිච්ච, ඇස ලොකු වෙච්ච, අතපය කොරවෙච්ච, බඩ ලොකු වෙච්ච බෛරවයෙක්. මසුරුකම දුරු කරන්න අතරණ දේ අතහැරලම දාන්න, තවත් කෙනෙක්ගේ ගුණ කියනවට කැමති වෙන්න. ඊට පස්සේ අර තිස්සා මන්තා ඒ දෙන්න හිටියේ. ඉතින් ඉරි අනේ අරිත් එක්කෙනාට ආදරෙන් ඉන්නවට කැමති නෑනේ. මැරුණා. අර ගෑනු කෙනාටනේ අකමැත්තෙන් හිටියේ වන්න මච්චරිය. නාන ළිඳ ළඟ ඉපදුනානේ. ඇයි ඒ විරූපි ප්‍රේතිය? පුදුමයි. කාන්තාවන් කයේ තියෙන අසූචි ගඳ හෝදන්නේ යම් තැනකද එතනම ඉපදුනා. වන්න මච්චරියේ විපාක බලන්න කුණු හොදන තැන ඉපදෙනවා. අසූචි ගඳ ගහන විරූපි ප්‍රේතිය නුඹ කවරෙක්ද? අනේ ඔයා මන් දන්නේ නැද්ද? මං ඔයාගේ අනිත් ඔය ගෙදර හිටපු අනිත් බිරිඳ. ඇයි මේ ඇඟේ පස් ගාගෙන ඔයාගේ ඇඟට පස් දම්පු විපාකේ? ඇයි අසූචි ගඳ ඔයාට? මම අපේ මහත්තයා ඉදා කතා කළා අපි අහවල් මඟුල් ගෙදර අපි දෙන්න යන් කියලා. මට කතා කළේ නෑ. මෙයන් කල්පනා කළා මඟුල් ගෙදර යන්නේ ඇඳුම් ආභරණ ඇඳගෙනනේ. ඒ ටික පොට්ටනි කළා කක්කවලට දැම්මා. ඇඟ කක්ක ගඳයි. දැක්කද විපාක? විරූපි වෙලා උපදිනවා කියන වන්න මච්චරිය. වන්න මච්චරිය කියන්නේ තමන්ගේ රූපය ගැන, තමන්ගේ ගතිගුණ ගැන අනිත් අය වර්ණනා කරනවට කැමති. ඒක වෙන කෙනෙකුට ගියොත් මෙයා අවුල් යනවා. වන්න මච්චරිය පින්කමක් කරනවා, පුණ්‍ය ආනුභවනාවට වෙන නමක් කියනවා. වන්න මච්චරිය පින්කමක් කරලා නම කිව්වේ නැත්තම් දායකයන්ගෙන් භාගෙට භාගයක් ආයේ නැහැ. ඒ නිසායි පන්සල් වල ගොඩාක් පින්කම් කරද්දී බණ කියන්නවත් වෙලාවක් නැහැ. දායකයන්ගේ නම් දිස්ත්‍රික කියන්න වෙනවා. දවසක් මහත්තයෙක් කිව්වා, ඒ නෝන බණ අහන්න නිසා හොඳයි. ඒ මහත්තයා ආරාම කිහිපයක වැඩ කරලා නම ගැහුවා. ඒ මහත්තයාගේ සල්ලි වලින් නෝන අප්සෙට් යන නිසා නෝනගේ නමත් යටින් ගැහුවා. මේ ළඟදී මට ඒ මහත්තයා කිව්වේ, මා අවුරුද්දකට වතාවක් වෙනම පඩි හා ඒ ආරාමෙට ගිහිල්ලා සල්ලි දෙනවලු ආල් නම් දෙක අලුත් කරන්න. අර ආවාසේවත් ඒව නෙමෙයි, නම් දෙක අලුත් කරන්න අවුරුද්ද ගානේ වෙනම සල්ලි දෙනවා. ඉතුරු වෙන්නේ නම මච්චරිය. ඊට පස්සේ අනේ ඇඟිලි කපන සොරෙක් බවට ඒ මහා ශ්‍රාවකෙක් වෙන්න පින් තිබුණ අඟුලිමාලයන් අහිංසකයන් අඟුලිමාල කෙනෙක් උනේ කුමක් නිසාද? ශිෂ්‍යයන්ගේ වන්නවච්චරිය. තමන්ගේ ගුරුවරයා හැම වෙලාවෙම අහිංසක අහිංසක අහිංසක කියලා තමන්ගේ කීකරු ශිෂ්‍යයාට නිතර කතා කරන එක ඉවසුවේ නෑ. ඉස්සා මච්චරිය දෙක එකට තියෙන්නේ ඉරිසියාවයි මසුරුකමයි. අද කාලේ වුණත් ගුරුවරයා නිතර තවක් කෙනෙක්ගේ නමක් කියනවනම්, අම්මා නිතරම දරුවෙක්ගේ නමක් කියනවනම්, අපිට ලෙවුන් එවලා තියෙන මිනිසුන්ට මේ මසුරුකම කියන එක බෙදා ගන්න බෑනේ. අනේ ආන්දරණී, ඇයි අපේ මල්ලිගේ නම විතරයි මයි අම්මලා කියන්නේ? මෙහිමත් දෙමව්පියෝ ඉන්නවද? මේ අය දෙමව්පියෝද? මේ මිනිස්සු බණ ඇහුවට හැදෙන ජාතියක්ද කියලා දුක් ගැනවිලි කියලා ළමයි එවනවා. ඇයි මේක බඩවැල කඩාගෙන ආපු අය තමන්ගේ සහෝදරයාට නිතර අම්මලා කතා කරනවට කැමති නෑ? මසුරුකම වන්න මච්චරිය කැත වෙලා උපදිනවා, කැත වෙලා උපදිනවා, සුගතිය යන්නේ. ඊළඟට ධම්ම මච්චරිය ධර්මයේ සංගවන අය. ආවෝ ටික කරන්න, ඉතුරු ටික පස්සේ කියන්න. ඒ ධම්ම මච්චරියෙන් ඉන්න අය මැරුණට පස්සේ කුක්කුල නිරේ උපදිනවා කියනවා. කුක්කුල නිරේ. මේ මසුරුකම නිසාමයි පරණ වලව් දැන් වැහිලා තියෙන්නේ. ඇයි ඒ වලව් දිහා බලාගෙන වලව් අතපොත ගාගෙන හිටපු පරණ මිනිස්සු මැරිලා ඒ වලව්ෙම ඉපදුනා බහිර වෙලා? දරුවෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ, විකුණන්න දෙන්නෙත් නැහැ. ඔයි විකුණන්න බැරි ඉඩම් වලට බහිරව පූජාව තිබ්බ ගමන් විකිනෙනවානේ. එහෙනම් මේ විකිනෙන්න බැරි විදියට මොකද්ද මේ තිබ්බ බන්ධනේ? බහිරව බන්ධනේ. අද චෛත්‍ය බෝධියක් ආරාමයක් හදන්න බෑනේ බහිරව පූජාවක් තියන්න නැතුව. මේ සිත්පිත් නැති මහ කළුගලකින් පිළිමයන් නෙලන්න බෑනේ බහිරව පූජාවක් තියන්න නැතුව. ඒකටත් බැඳිලා, ඒකටත් බැඳිලා කොච්චර තියෙනවද මසුරුකම්? තමන්ගේ ඉඩමෙන් පොඩි අඩිපාරක් යනවට කැමති නෑ, පාර වහනවා. තමන්ගේ දේ අනිත් අය පරිභෝග කරනවට කැමති නෑ. මම දවසක් ආරාමයට යනකොට ඒ ආරාමයේ හරියටම කාර් එකක් ගන්න ඉඩ විතරම තියෙන දෙපැත්තෙම වැට පටු ඉපාර. ඒ පාර නෙවෙයි පටු උනේ, ඒ ඉඩම අයිතිකාරයාගේ මසුරු සිත, මසුරු සිත. ඔහුගේ සසර ගමනත් ඒ විදිහටම යන්න වෙයි. පුතුම දේවල්. ඇයි මේ මසුරුකම හටගන්නේ? ලැබෙන අයටන ආවාසයක් තියෙන, දායකයෝ ඉන්න, ලාභ ලැබෙන, ගුණවරණාව ඇහෙන, ධර්මය දන්න අයටම මසුරුකම උපදින්නේ. සෝවාන් වෙන්න බෑ කිව්වා මේ මසුරුකම එක්ක. එහෙනම් සක්කාය දිට්ඨියත් එක්කම එක තියෙන්නේ. මම මගේ කියලා තමන්ගේ ආවාසෙන් චූන් වෙනවා, තමන්ගේ දායකයන්ගෙන් මෙහා චූන් වෙනවා, තමන්ට කියන ගුණ ගායන අහලා මෙයා උද්ධාමයටපත් වෙනවා. කැමති නෑ වෙන කෙනෙකුට ඇහෙනවට. බලන්ඩ එනමුත් අපගේ ගුරු දෙවිඳුන් දෙස මේ ලක්දිරණේ බොහෝ තැන්වල ආවාසෙදි කරලා සංගරුවන සිස්සී වසත්වා. හොය හොයා බලන්නේ ආදායම් කීයක් ලැබුණද, ආධාර කීයක් ලැබුණද, කුටි කීයක් තියෙනවද, කොහොමද, හරි නේද? එහෙම නැහැ. ආදායක ටිකකින් අන් ටික මට එවන්න, මට පොඩ්ඩක් ඒ ඇයට කතා කරන්න ඕන. දන්නේ නැහැ. දායකොත් එක්ක ඇලිල්ලක් නැහැ. ඊට පස්සේ ලැබෙන ලාභය එහෙම මසුරු නෑ. මසුරු වුණා නම් මෙච්චර සුන්දර විහෙර විහාර හදන්න බෑ. මසුරාගේ පිරෙන්නේ බැංකු පොත. මසුරා නිසා මේ ලෝකේ සැප විඳින්නේ බැංකු. අපේ ලොකු ස්වාමීන් වහන්සේට නෑ ඒවා. හැම තැනම විහෙර විහාර හදන ඒවා, උදව් කරන ඒවා. ඊට පස්සේ වන්න මච්චරිය, කවුද ධර්මයේ කියන්නේ, කවුද සාසනික සේවාවක් කරන්නේ? ඔවුන්ට ගුණයක් ඇසෙත්වා. ධම්ම වච්චරිය නෑ. අපිට මේ සාක්ෂියක් අපි ඇස් ඉදිරිපිට ඉන්නවනේ. දැන් තම තමන් දෙස බලන්න. ඉල්ලීස සිටානෝ වගේ මසුරු කෝසියල වගේ ඉන්න ගෙවල් තියෙනවා. ස්වාමියා කනවා බිරිඳට දෙන්නේ, බිරිඳ කනවා ස්වාමියාට දෙන්නේ. අර කැවුම් කෑවි මතකද? කැවුම් කම කතාව. කැවුම් කන්න ආස හිතෙලා මසුරු කෝසියට ඉන්නවා. ඉව්වොත් එහෙම අනිත් අය ඉල්ලයි කියලා බිරිඳ කිව්වා. ඕක උයලා දෙමු ඔක්කොටම කිව්වා. තොටොල් මා දෙද කියලා ඇහුවා. මේ අනිත් අයට කැවුම් දෙන්න. හරි හරින අපේ ගෙදර, අපේ ගෙදර අයට කැවුම් කන ආසවල් ඇති වෙලා නැහැ. නැති ආසවල් උපද්දන්න එපා ඔයා බන කිව්වා ඇට. ඉතින් අපි දෙන්න කමු කිව්වා. උඹට මොකටද කැවුම්? ආයෙනම් ඔය හිට විතරක් කිව්වා. උඩු මහන් තලේ කැවුම් කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ඉරිදීෙන් දමනය කළා. යම් වෙලාවක සියලු සඟරුවනට කැවුම් බෙදුවාද, ඒ මසුරු සුත සිත දුරු කළාද, ඊට පස්සේ දෙසූ ධර්මය අවබෝධ වුණා. සෝහන් වුණා. මසුරු සිත දුරු වෙන්න ඕන සෝහන් වෙන්න. ඊට පස්සේ ඉල්ලීස ජාතකේ වදාලා කියවන්න. මසුරුකමේ භයානක බවට අවසන් කතා වස්තුව කියන්නම්. මසුරුකම ගැන කියන්න නම් රැයක් එළි වෙනකල් කිව්ව හැකි. එච්චර මසුරුයි කවුරු කවුරුත්. වැඩි ඕන්නේ රුවන්වැලි සෑයට ගිහිල්ලා ලොකු පිච්චමල් වට්ටියක් අතට ලැබුණාට පස්සේ එයා හිතනවා, මම මේ පිච්චමල් ටික වටේ තියෙන්න ඕන කියලා හිතාගෙන යනකොට වෙන කෙනෙක් ඇවිල්ලා ඔකට අත දාලා එයාත් අවුරක් ගන්නවා. මේකත් මෙතෙන් දාවා. දැන් මොකටද, මොකද්ද මේ උනේ? මසුරුයි. ඒ පිච්චමල් ටික දෙන්න බෑ තවක් කෙනෙකුට. තමා සන්තකදී තවක් කෙනෙක් පරිභෝග කරනවට කැමති නෑ. මසුරුයි. සෑයට මල් පුද පුදා මසුරු සිත වඩනවා. දම් බෙද බෙදා මසුරු සිත වඩනවා. පින්වතුනි, දන් දෙන්න මසුරු සිත දුරු කරන අදහසින්. හොඳ දායකේ තෙරුන් වහන්සේ නමකට ආවාසයක් හැදුවා. තෙරුන් වහන්සේ ඔහුට දහම් දෙසමින් වාසය කරනවා. ඔය ආවාසයට රහතන් වහන්සේ නමක් වැඩියා. ඒ රහතන් වහන්සේ පිණ්ඩපාත වළිනකොට දායකයා දානි පූජා කළ. ස්වාමීනි, මම හදපු ආවාසය තියෙනවා, තෙරුන් වහන්සේ නමක් සුවසේ වැඩින ඔබ වහන්සේත් එකින්ද? තෙරුණාසේ දානි අරන් වළඳලා ඒ ආවාසයට ගියා. අන්න අලුත් හාඳුනනමක් ආව. පොඩ්ඩක් හිතට හරි මදි. ඔබ වහන්සේ කොහින්ද? මං අහවල් ජනපදේ. අද ඉන්නවද? ඉන්නවා කිව්වා. කුටියක් හදලා දුන්නා. ආවාස හවස දායකේ ආවා. ඇවිල්ලා ආගන්තුක හාඳුනනමක් ආවද? ආවා කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්ද? අන්න අරකන් කුටිය ඉන්නවා. කුටියට ගියා, කතා කළා. එහි ස්වාමිනී කියලා අර රහතන් වහන්සේ දහම් දේශනා කරනකොට සතුටෙන් අහනවා. ඈත ඉඳලා බලාගෙන හිටියා අනිත් හාමුදුරුවෝ. මේ යන විදිහට නම් මට දැන් නරක කාලේ. ඊට පස්සේ දායකයා ඇවිල්ලා කිව්වා, හිට දානෙට වඩින්න දෙනවම හොඳයි කියලා යවුවා. කල්පනා කළා, මේ යන විදියට දායකයා මෙයන් නවත්ත ගන්න හදන්නේ, මගේ ආවාසයට තව එකෙක් රින් ගන්න හදන්නේ. අන්න ආවාස මච්චරියාව. මගේ දායකයාගේ ගෙදරට තව කෙනෙක් පිණ්ඩපාත යන්න හදන්නේ. කුල මච්චරියාව. ඊට පස්සේ මටම ලැබිච්ච දානි දැන් වෙන කෙනෙකුට ලැබෙන්න හදනවා. ලාභ මච්චරියාව. දැන් ඉතින් අරුණ වහන්සේගෙම ගුණ කිකියයිඳි වන්න මංචරියාවා. මෙච්චර කාලයක් ඔය මහත්තයාට දම් බෙද මේ බණ කිව්වේ මං ඔය උපාසකයාට. දැන් අරුණ වහන්සේත් බණ කියයි. ධම්ම මංචරියාවා. උදේ පාන්දරම ගිහිල්ලා ගෙඩියට නියපොත්තෙන් තට්ටු කළා. දොරට නියපොත්තෙන් තට්ටු කළා. හොරෙන් දනට වැඩියා. ස්වාමීනි, කෝ අර අනිත් තෙරුන් වහන්සේ කිව්වට මොකද උපාසකුන් නැහැ. ඉතින් ඔහෙත් ඉතින් හොඳට ඉතින් දානේ දුන්නනේ. මම ඔහෙ මසුරු නෑනේ. දන් දුන්නා. වළඳලා සැතපිලා. කම්බීරි වෙන්න ගෙඩිය ගැහුවා. දොරට තඩි බෑවා. දැන් කලේ මොකද්ද නියපොත්තෙන් තට්ටු කරේ? වගාක් නෑ කිව්වා. අනේ ස්වාමීනි, ඔය මහන්සි වෙන්න ඇති දුර ඉඳලානේ වැඩියේ. ඒ නිසා ඔවා ගණන් ගන්න ඕනේ. ඔබ වහන්සේ වළඳන්න කියලා දානේ ටිකක් හදලා දුන්නා පාත්‍රයට. ප්‍රණීත. මෙයා කල්පනා කළා මේ වාගේ එකක් වැළඳුවොත් එීම කණෙන් ඇදලා දැම්මත් ආයේ නම් එළියට යන්නේ නෑ මෙයා. මේක දැන් මිනිස්සුෙකුට දෙන්න බෑ, ඕක ගිහිල්ලා කියනවා. වතුරට දැම්මොත් තෙල් පාවෙනකොට ඕකක් ගිහිල්ලා කියන්න පුළුවන්. කොහෙට හරි දැම්මොත් එහෙම සතෙක් කනකටත් කාට හරි හොදුවව යනවා. ගින්නක් ඇවිලෙනවා, ඇවිලෙන ගින්නට දැම්මා. රහතන් වහන්සේ දිවසින් දැකලා ආකාශයෙන් වැඩියා. යනකොට රහතන් වහන්සේ නැහැ. මෝගේ හිත ගොඩාක් චෝදනා කළා, මගේ මේ වැඩි දැක්කම යා කියලා. මැරුණා. කුක්කුල නිරේ ඉපදුණා. ලෝකුඹ නිරේ පැවුණා. යකෙක් වුණා. ආත්ම භාව 500ක් යකෙක් වෙලා හිටියා. කෑම නැහැ. ලේවකකා ඉන්නව බඩ පිරෙන්නේ. ආත්ම භාව 500ටම එකම එක දවසක් දරුවෙක් වදපු ගැම්මලක් කෑවා බඩ පිරින්ට. ආත්ම භාව 500ටම එක දවසයි. බල්ලෙක් වෙලා ඉපදුන ආත්ම භාව 500ක් 500ටම එක දවසක් වමනයක් කෑවා බඩ පිරින්ට. සසරී ගිහිල්ලා ගිහිල්ලා ওই විදිහට ඉපදුන ලෝසක. ඔබ දන්නවා ඒ කතාව. ගෙවල් ගිනි ගත්තා ඉපදිච්ච දවසේ. අම්මා පාරේ දාලා ගියා. කුණු කානුවේ ලෙවකක හැදුනේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැවිදි කරගත්තේ. දම් බෙදන්නේ නැහැ කවුරුවත්. පාත්‍රේ පිරිලා වගේ පේනවා. කෑම නැහැ. කොළයුස කකා ජීවත් වුණා. පිරිනුවම් පාන දවසේ දානි ටිකක් ගෙනාවා. ඒකත් කවුද? මගදින් කාලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ චතු මන්දුර පාත්‍රය අත තියාගෙන අල්ලන්න නැතුව උඩින් අත දාලා වළඳන්න කිව්වා. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කරුණාව. නමු කර මසුරු භවයේ කර්ම විපාක බලන්න. ලෝසක තෙරුන් වහන්සේ සමග පිණ්ඩපාතය ගියොත් සාරිපුත්ත මහරහතන් වහන්සේටත් දානි ලැබෙන්නේ නැහැ කියනවා. මසුරු කමේ විපාක. එදා වැළඳුවා. බඩ පිරෙන්න පිරිනුවම් පෑවා ලෝසක රහතන් වහන්සේ. බුද්ධාන්තරයක්. කාශ්‍යප බුද්ධ ශාසනයේ පටන් ගෞතම බුද්ධ ශාසනයේ දක්වාම බඩ පිරෙන්න කෑවේ දවස් 3යි. මසුරු කමේ විපාක බලන්න. මසුරු වෙන්න නම් එපා. දෙන දේ අත්හැරලම දාන්න. මසුරු නැතුව දන් දෙන්න. දන් දීමේ අරමුණ මසුරු බව නැති කිරීමයි කියන සත්පුරුෂ වදන හිතට රුවා ගන්න. එතකොට ඔබ සූපත් වේවි. ඒ නිසා මසුරුකම දුරු කරන, මසුරු සිත් දුරු කරන. ඒකනේ දැන් බලන්න ශ්‍රද්ධාව ඇතිවෙච්ච ගමන්ම ඒකෙන් ඊළඟට අහන්නේ ආන්තරණේ දානයක් දෙන්න බැරිද? බලන්න ශ්‍රද්ධාවේ ස්වභාවය තමයි දන් දෙන එක. හැබැයි ඒකට හොඳට යොමු කරගන්න ඕන මසුරුකම දුරු කරනවා කියලා. මසුරු සිතට ප්‍රඥාව ඉඩක් නැහැ. මසුරු සිත ප්‍රඥාව ගැන කවර කතාවද? සද්ධාවටවත් ඉඩක් නැහැ මසුරු සිතට. ඒ නිසා මසුරු නැතුව දන් දෙනවා කියන වචනේ අර්ථය දැන්වත් තේරුණාද? යන්ට නම් එපා දුගතියකට. පින් තිබිලත්. කොච්චර පින් තිබ්බත් අර බාහිරව ජීවිතය ඉවර වෙනකල්ම ඉන්න ඕන. බාහිරවෙක් ධර්මය අවබෝධ කරපු බවක් දහම්පදයක නෑ. විස්තරයක නෑ. එනිසා මේ කාලය තුල ඔය විස්තර කළේ ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි සීලවතු දස්සන කාමෝ. සිල්වතුන් දකින්ට කැමැති. දැන් පොළපුලා බලාගෙන ඉන්නේ අසපුවල දහන් වැඩසටහන් පටන් ගන්න කල්. ඇවිල්ලා සංගරුවන පිනිපිනි බණහන් රාසයි. සද්ධම්මං සෝතු මිච්චති. ශ්‍රී සද්ධර්මය අහන්න කැමති. විනයේ මච්චරේ මලං මසුරු මල දුරු කරනවා. මසුරු මල දුරු කරනවා. සවේ සද්ධෝති උච්චති. ඒ කෙනාට තමයි ශ්‍රද්ධාවන්තයා කියන්නේ. බලන්න ඔබ ශ්‍රද්ධාවන්තයෙක්ද කියලා. මේ ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් උතුලින් ශ්‍රද්ධාවන්තයෝ බිහි කරනවා. ඔය කරුණ තුනෙන් යුක්තයි බිහි කරනවා. ඒ අයගේ ශ්‍රද්ධාවන්තය සිතේ කැමැත්ත ඉෂ්ට කරනවා. ඔබ එහි කොටස් කරවෝ. මෙන්න මේ ගුණධර්මවල පිහිටවන ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න මනා සිතක් ඇති කරවන දහම් පොතක් ළඟදී ලියුණා. ඔබ ඒක දන්නවද? මේක නම් පුදුම දෙයක්. ලොකු ස්වාමීන් වහන්සේගේ අතින් ලියවිච්ච පොත් අතර පුදුම සහගත පොතක්. ඒ පොත් වහන්සේගේ නම අච්චරය මනුස්සෝ. මේ තමයි ඒ පොත් වහන්සේ. අච්චරය මනුස්සෝ. මේ වගේ පොතක්, මේ තමයි ත්‍රිපිටකෙත් අටුවාවටත් අනුව පමණක්ම ලියපු බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව. මේ වගේ පොතක් මේ පෘථිවි මණ්ඩලෙම නැහැ. ඔබ දන්නවා මම ධර්මයේ දේශනා කරනකොට මගේ අතින් ගොඩාක්ම කියවිලා තියෙන දේ තමයි බුදුගුණ. මම රැයක් එළිවෙනකල් බුදුගුණ කිව්වා. අසිරිමත් සම්බුද්ධ සරණ දහම් වැඩසටහනේ පැය 106ක් බුදුගුණ කිව්වා. එච්චර බුදුගුණ කියපු මටවත් මේ වගේ පොත් වහන්සේ නමක් නම් කියවන්න ලැබිලා නැහැ. මම ගොඩාක් පොත් කියවපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතා ගොඩක් කියවපු කෙනෙක්. පොත් හොය හොයා කියපු කෙනෙක්. මට නම් මෙහෙම පොතක් නම් ලැබිලා නැහැ. පුදුම ලෝකයකට අපි යනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ධර්මයේ වර්ණනා නැහැ. ත්‍රිපිටකයේ අටුවාවේ විතරයි විස්තර. එතකොට අපි අහලා තියෙන බුද්ධ චරිතේ හරිම ඒවද වැරදි ඒවද කියලා හොයාගන්න පුළුවන්. උදාහරණයක් කියන්න. අපි මෙච්චර කාලයක් ඇහුවේ ශිල්ප පෙන්නලා යසෝදරා ගත්තා කියලානේ. ශිල්ප පෙන්නලා ස්ත්‍රියක් ගන්න තරම් අපේ මහා බෝධිසත්වයෝ පහත් ලෝකයකට වැටුනේ නැහැ. යසෝදරා සමග විවාහ වුණාටත් පස්සේ තමයි ශිල්ප දැක්කුවේ. ඒ රජතුමාට ආපු නින්දාවක් මුල් කරගෙන සුද්ධෝදන රජතුමාට. ඒ බව අපි අසා තිබෙන්නේ මනාව විස්තර කරන එක සිද්ධ වෙච්ච හැටි. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකද්ද? බුදුරජාන් වහන්සේගෙන් සැනසුණ අය කවුරුන්ද? ඒ ශ්‍රාවක සංඝයා බිහි වුණේ කොහොමද? ඒ මහා තුන් ලෝකයක් එළිය කළ ඒ දහං ඇස නිවිජියේ කොහොමද? හරි පුදුමයි. විතක ගොඩාක් හිතට සතුටුයි. විතක පුදුම සහගතයි. විස්මිතයි. හැම පරිච්ඡේදයක් අවසානයේම කියවෙනවා. හිතෙනවා පුදුම සහගත මිනිසෙක් නේද භාග්‍යතුන් වහන්සේ? ආචාර්ය මිනිසෝ. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ ආචාර්ය මිනිසෝ. මට වෙන වචන තේරෙන්නේ නැහැ. එකක් කියන්න පුළුවන්. ආචාර්ය මිනිසෝ. බුදුරජාණන් වහන්සේ ආශ්චර්යවත් මිනිසෙක් කියලා පිටුවෙන් පිටුව හිතට දැනෙන අසිරිමත් පොත් වහන්සේ නමක්. ලොකු ස්වාමීන් වහන්සේගෙන් අපිට අනාගතය අහන්න ලැබේවි. ලොකු ස්වාමීන් වහන්සේ මේ පොත කොහොමද ලිව්වේ කියලා. පුදුමයි. ලොකු ස්වාමීන් වහන්සේට පුදුමයි කියනවා මේ පොත. මේ වෙනකොට පොත ලියලා ලොකු ස්වාමීන් වහන්සේ 10 වතාවක් කියවලා අවසන් මේ මාසයක් ඇතුළත. මේ පොත් වහන්සේ ඔබට ගන්න පුළුවන්. හැම ගෙදරකම තියන්න පුළුවන්. තවත් කෙනෙකුට ඔබ මේ පොත් වහන්සේ දුන්නොත් මනුස්ස ලෝකෙ පුදුම දායාදයක් දුන්නා වෙනවා. මුළු ත්‍රිපිටකේම දුන්නා වගේ වෙනවා. පුදුම සහගතයි. සතිපට්ඨානෙන් පොත් ලියන්න ආරම්භ කරපු ගුරු දෙවිඳු අවසානයේ අපිට දායාද කළා ආචාර්ය මනුස්සෝ. එහෙනම් මේ පොත් වහන්සේ සුළුපටු පොත් වහන්සේ නමක් නෙවෙයි. කියවන්න. කියවන්න. ඒ පොත ඉල්ලගන්න, මේ පොත ගෙන්න ගන්න ක්‍රම තියෙනවා. වෙබ්සයිට් එකෙන් අසුබලින් කතා කරලා දැනගන්න පුළුවන්. හැම කෙනෙක්ම කියවන්න. ඊළඟට තව කාරණාවක් මන්ට මතක් කරන්න තියෙන එක නම් මං ඇත්තටම කැමැත්තෙම මතක් කරන එක. ඒ දන්නවද මම මගේ ගම වැලිමඩනේ. මගේ පළාත ඌව පළාතනේ. මේ ලෝකේම මිනිසු බණ ඇහුවත් මේ රටේම මිනිසු බණ ඇහුවත් මං හැදුන වැඩුන දුප්පත් ගම්වල මිනිසුන්ට මේ බණපද ඇහෙන්න විදිහක් නැහැ. ඒ තමයි මේ ශ්‍රද්ධා රූපවාහිනිය. අපේ ගමේ හාමුදුරුවෝ කවුද කියලා බලාගන්නවත් විදිහක් නැහැ. අපේ ගමේ මේ දුප්පත් කොල්ලෙක් මහාන කරලා බණ කියවන ගුරුවරයා කවුද කියලා මේ මිනිසුන්ට බලාගන්නවත් විදිහක් නැහැ. ඌව පළාතට සද්දායක නැති නිසා. ඒ නිසා මං දැක්කා ශ්‍රද්ධා රූපවාහිනියෙන් මේ ඇඩ් දානවා ඌව පළාතට ශ්‍රද්ධා රූපවාහිනිය මේ විකාශනය කරවන්න කුළුණක් හදන්න යනවා. ඔක්කොටම අහන්න මම ස්වාමීන් වහන්සේලගෙන් තොරතුරු ඉල්ලුවා ඒක ගැන. උතුරු ස්වාමීන් වහන්සේලා මට ලබා දුන්නා බදුල්ල බණ්ඩාරවල වැලිමඩ ඇල්ල මොනරාගල තනමල්විල බිබිල බුත්තල මේගහ කිව්ල වැල්ලවාය පස්සර දඹගල්ල මාරියරාව මුල්ලේගම දොඹගහවෙල පොල්වත්ත කතරගම තිස්ස කිරින්ද එවගේම නැගෙනහිර පළාතේ අම්පාර මඩකලපුව පොතුවිල් ඒ ප්‍රදේශ පවා මේ ශ්‍රද්ධා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය නිසා ඒ අයට ශ්‍රද්ධා රූපවාහිනි නරඹන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේකට විශාල වියදමක් කෝටි 3ක විතර වියදමක් මේ සම්ප්‍රේෂණාගාරයේ මධ්‍යස්ථානයේ සඳහා වැය වෙනවා. ඉතින් ඔබ කැමැති පරිදි මේකට දායක වෙන්න. ඒ කොටස් තියෙනවා ලක්ෂේ දස ලක්ෂේ වගේම ලක්ෂ පහේ වගේම ලක්ෂේ ඒ වගේම දහ දහේ කොටස් පනස් දහේ කොටස් මේ විදිහට තියෙනවා. ඉතින් කැමැති කෙනෙක් ඉන්නවනම් දායකත්වයේ දරන්න. එතන මගේ වචනේ නිසා කවුරු හරි ඒකට සම්බන්ධ වුණත් මට සතුටක්. අපේ ගම්වල අහිංසක මිනිස්සුන්ට බණක් ඇහෙනවා. ඒ මිනිස්සු හරි දුකසේ ජීවත් වෙන්නේ. ඌව පළාතේ මිනිස්සු හරි දුෂ්කරව ජීවත් වෙන්නේ. රට රැකර ගන්න ඔය ඌව වෙල්ලස්සේ මිනිස්සු සටන් කළා 30,000 සුද්දංගෙන් එක තැන මැරුම් කෑවා. ඒ මිනිස්සුන්ගේ කර්මයක්ද මන් දන්නේ නැහැ. අදත් හේම් පතන් කුඹුරුත් එක්ක ඔට්ටු වී ඉන්නවා. ඔය මිනිස්සුන්ගේ දුක්ගිනි ගෙවෙන්න ඕනේ නැද්ද? ඔය මිනිස්සු අතරම ඇති අපිටත් එහා මේ බණපද සොඳුරු ලෙස දිසෙන ධර්ම දේශකයාණන් වහන්සේලා බිහිවෙන පින්වන්ත කොල්ලෝ ඇති. අපි ගන්න ඕන බණවලින් මේ ධර්ම දේශන අහලා ඒ මැණික් ආකරවලින් ගන්න ඕනේ වටිනා මාණික්කය. මසුරු මල දුරු කරන ශ්‍රද්ධාව ධර්මය අහන සිල්වතුන් දකින්න පින් ඇති අය ඔය අතර ඇති. අපි ඒ අයටත් පිහිට වෙමු. ඒ නිසා පුළු පුළුවන් අය මේ පින්කමත් එක්ක එකතු වෙන්න මසුරු මල දුරු කරලා දන් දෙන්න. අපි කාටත් මසුරුකම නැමැති මලය මසුරු මලනි කියන්නේ මලකඩේ ස්වභාවය තමයි හැදුන එකම විනාශ කරනවා. අපි තුල මසුරුකම හැදුනොත් අපිම විනාශ වෙනවා. මාගේ සතුරෙකුටවත් මසුරුකමක් නොපිහිටාවා. නිවන් දකිනා මොහොත දක්වා මසුරුකම අප තුල නොපිහිටාවා. මසුරු මල දුරු කරපු සිත් ඇතිව මේ ශාසනේ පිහිට පිළිසරණ ලබා ගන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න අපිට වාසනාව ලැබේවා. ඉතින් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ තමයි අද මේ උතුම් ධර්ම දේශනාව. ඔබට නොමසුරුව දන් දෙන්නේ ධර්ම දානේ පින රැස් කරගන්නේ පින්වත් සංජය යද්දෙහි ගිහි මහත්මයා, රවීනා විජේමාන මහත්මිය, දුලින යද්දෙහි ගේ පුතණුවන් සහ දුයින් යද්දෙහි ගේ පුතණුවා. ඒ පවුලේ පින්වතුන් තමයි අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් තමන්ගේ හිතේ ඇතිවන කෙලෙස් හඳුනා ගන්න පින, මසුරු මල දුරු කරන පින මේ ධර්ම දානය දුන්නයිට රැස් වෙනවා. දාන අතරින් ධර්ම දානි අග්‍රයි. ධර්ම දානි අග්‍රයි. ඉතින් ඒ නිසා ඒ වගේම ධර්ම දානේ සියලුම කොටස් කරයෝ තමයි මේ කාර්ය මණ්ඩලයේ පටන් ශ්‍රද්ධා මාසික ධර්ම දායකත්ව දරණ පින්වතුන්. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මහිතේ මාසික දායකත්ව වෙන්නේ රුපියල් 1000ක් වගේ. රුපියල් 1000ක් වගේ. ඔබ තවම සම්බන්ධ වෙලා නැත්නම් මේ දහන් වැටත් එක්ක සම්බන්ධ වෙන්න. ඇතන මේ පිංගොතුන් නිසා නේනම් අපිත් බන කියන්නේ. නැත්නම් මේ මාධ්‍ය පවත්වාගෙන යන්න බැරි වුණොත් දවසින් දවස ඔබට ඇහෙන බනපදවල මිහිර නැති වෙලා යනවා. ඒ දහන් වැට නවතිනවා. මේක පවත්වා ගන්න අනාගත පරපුරට කාමයෙන් විනාශ වී යන ලෝකයක් සැඩ පහරක්. දරුවෝ ටික බේරගන්න, අනාගත පරම්පරාව බේරගන්න, අනාගතේ බේරගන්න ඒ දහන් වැටේ කොටස්කරුවෙක් වෙන්න. එනිසා ශ්‍රද්ධා මාසික ධර්ම දායකත්වයේ දරුවෝ ලෝකේ කොතනක හරි ඔබ සිටින ඒ වගේ නොයෙක් ආකාරයෙන් ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරි ගුවන් විදුලිය සහ ඒ මාධ්‍ය නිසා පිනට යොමු වෙච්ච ඔබ සියලු දෙනා සතුටින් ඔබ සියලු දෙනා මේ පින්කමේ කොටස් කරවෝ. අද මේ අනුමෝදන් කරන පින සතුටින් ඔබට අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ පින ඔබටමයි අනුමෝදන් කරන්නේ. ඔබට සිස්සේ පින අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නිසා වසරක් පුරාවට නොවේ ආරම්භී පටන්ම රැස් කරගත්ත පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ උපකාර නැතුව මේක කරන්න අමාරුයි. ශාසනයේ දියුණුව කැමති සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා මේ සත්පුරුෂ වැට ඉදිරියට පවත්වා ගන්න දෙවියන්ගේ දිව්‍ය උපකාර ආරක්ෂාව සලසත්වා. මේ අහිංසක පින්වතුන් සියලු දෙනා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. ඒ වගේම අද ධර්මදායකත්වයේ සපින පින්වතුන් බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ පින්වත් කහවේ නාරද ස්වාමීන් වහන්සේට හා නාරද ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ කහවේ නාරද ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වී ඒ අමා නිවන් සුවම අවබෝධ වේවා. මිය පරලෝකයේ එච්.වයි. දයාරත්න පියාණන්ද දොන් එරන් විජේමාන්න සීයාට කන්නා නමගේ ඇග්නස් ආච්චීට පින් අනුමෝදන් කරනවා. ඒ මිය පරලෝකයේ පින්වතුන්ටත් ධර්මදායකත්වයේ සපයමින් ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරි ගුවන් විදුලිය සමග එකතු වෙලා පින් කරපු ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම මෙතෙක් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපි රැස් කරගන්නේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මසුරු නැති සිත නිසා. කවදාවත් මසුරුකමක් අපි දැකලා නැහැ මෙච්චර කාලෙකට. ඒ නිසා මේ දහන් වැටේ පුරෝගාමී වූ අඳුරු වීගෙන ගිය ගෞතම බුද්ධ ශාසනය නැමැති මහා ස්තූපයේ දැල් වූ පහන අපගේ ගුරු දෙවිඳුන් ඒ එළියෙන් අපි සෑය දෙස බලන්නේ. මේ ධර්මාසනයේ මාව ඉඳවා මාගේ මුවින් ධර්මයේ දේශනා කරන්නට මාව සුදුසෙක් කළේ මාගේ ගුරු දෙවිඳුන්. ඔබට මිහිරි බණපද ඇහෙන්නේ, සත්‍යයේ බණපද ඇහෙන්නේ අපගේ ගුරු දෙවිඳුන් නිසා. එනිසා අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන්ට මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ගෞතම බුද්ධ ශාසනයේ පිහිට දායාද කරපු පින්බලෙන් අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට ඒකාන්තෙන් ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ වේවා. ඒ වගේ මේ කටයුතු වලදී දිවා රාත්‍රී නොබලා අප්‍රමාණව කැප වෙන අප කෙරෙහි ඉතාමත් සිනහවන්ත ආදරෙන් අපිට ආශිර්වාද කරන අපගේ පූජනීය අලුදිනියේ සුබෝධි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවත් දීර්ඝායස සම්පත්තියත් ධර්ම දානයේ අතිශය ආනුභාව සම්පන්න පින්බලෙන් ඒ ස්වාමීන් වහන්සේට සියලු රැකවරණ ආරක්ෂාව සැලසේවා. මේ පින්බලෙන්ම වහා ධර්මය අවබෝධ කරන භික්ෂුන් වහන්සේ නමක්ම වේවා. සා මාව බුද්ධ ශාසනයට පූජා කළ මාගේ පියාණන්ට මෑණියන්ට පවුලේ සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් මේ පින් බලෙන් ඔබ සියලු දෙනාට නොඑක් අයරින් මේ පින්කමට සහසම්බන්ධ වන සියලු දෙනාට පින් සිදු වේවා. නැවතත් මතක් කරනවා අච්චාරිය මනුස්සෝ කියන පොත නොකියවා ඉන්නපා කියවන්න පුතුම සාගත පොත. ඒවාගේම වුව පලාන්තය ඇතත් ධර්මය හන්ඩ සලස්වන්න ඒ පින්ක අනුස්සී කරනවා. අපි කාටත් මසුරු මල දුරුකරපු සිත් ඇතිවේවා. නිවනින් සැනසෙන්ද ඒ කාන්තෙන් මේ පින් හේතුවාසනාම වේවා. තිරුවන් සරණයි.